දැන් දවස් 60 පෙන්න. එතකොට මේ ප්‍රධාන පොරොන්දු තුන ඉෂ්ට නොකර දැන් කුලප්පුවක් ඇදලා තියෙනවා මේ මහා මැතිවරණයකට යන්නේ කියලා. අපි 1100 පොරොන්දුවේ මැතිවරණය ගැන කතා කළෙත් නැහැ. ජනතාව මැතිවරණයක් ඉල්ලන්නෙත් නැහැ. මේ නොඉල්ලන දෙයක් ගැන කතා කරමු. අපිට කමක් නැහැ යන්න මැතිවරණයකට. හැබැයි ජනතාව දුන් පොරොන්දු තුන ඉෂ්ට කරලා යන්න කියන එක තමයි. අනිත් එක දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩිසි අවධානය කරනවා දුන් පොරොන්දු තුන ඉෂ්ට කරන්න අපි සම්පූර්ණ සහයෝගය දරනවා කියලා. දැන් මේක දෙකම මාරු කරගෙන මේ ප්‍රතිපත්තිය